මේ සිද්ධිය නිසා වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගමේ උපන් මේ ප්‍රදේශයේ දේශපාලනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අවස්ථාවක් නැතිව පමණ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි වැඩිම හමුදා පවුල් ඉන්න දිස්ත්‍රික්කය වශයෙන් අපි හැමෝම දන්නේ. මේ ඡන්දය ඉලක්ක කරගැනීමෙන් තමයි මෙතුමා මේ මැතිවරණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ. මම අභියෝග කරනවා පුළුවන් නම් මේ දිස්ත්‍රික්කය දෙලලා පෙන්වන්න. පසුගිය මැතිවරණයේ එතුමා කිව්වා එතුමා කරදුනේ දෙමළ ඡන්දලින් කියලා. එහෙනම් මම එතුමාට අභියෝග කරනවා මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ 95% තියෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද. මේ සිංහල බෞද්ධ ඡන්ද වලින් එතුමාට දැව මමත් මගේ කණ්ඩායමත් මම එතුමාට හිමි කරලා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ. ශ්‍රී ලංකා දල් පාක්ෂිකයන්ට මම ආරාධනා කරනවා අපිත් එක්ක යන ගමනට එකතු වෙන්න සියලුම දෙනා.